2014 වසරේ 10 මාසේ 5 භාවනා වැඩසටහන. මේ මොහොතේ ඔබට සතුට විය හැකිය අතීතය හා අනාගතය අත්හල පසු අතීතය හා අනාගතය ප්‍රඥාවෙන් අත්හරන මොහොතේදී වර්තමානයක් පවතින්නේ නැහැ. අතීතය ග්‍රහණය කරන සෑම මොහොතකම අනාගතය සැකසෙනවා. අනාගතය සැකසෙන සෑම මොහොතකම අතීතය සැකසෙනවා. අතීතය හා අනාගතය පවතින තැන වර්තමානයේ තිබෙනවා. මේ කාල තුනෙන් නිදහස් වීම තමයි අකාලිකත්වය කියලා කියන්නේ. අතීතයත් අතහැර දමා, අනාගතයත් අතහැර දමා, වර්තමානයත් අතහැර දමා සිටිනවා. එහිමයි ප්‍රකට කරන්නේ භාවනාව. නොඇලීමේ භාවනාව, සියල්ලගෙන්ම නිදහස් වීමේ භාවනාව, කිසිදු සංස්කාරක ධර්මයක් භාවිතා නොකිරීම හෙවත් අභාවිතා ධම්මා, නිරෝධ ධම්මා, විමුක්ති ධම්මා කියලා කියන්නේ එයටයි. අනාගතය අත් හැරදමා, අතීතය අත් හැරදමා, වර්තමානය අත් හැර එය පුරුදු කරනවා. ගුණයක්, ස්වභාවයක්, ලක්ෂණයක්, ඒ ලක්ෂණය තුළ ග්‍රහණය කරපු දෙයක් නෑ. එබැවින් අශේෂ විරාග නිරෝධ මාර්ගයේ ඔබ ගමන් කළ යුත්තේ. අශේෂ විරාග නිරෝධ මාර්ගයේ ඔබ ගමන් කළ යුත්තේ. සෑම විටම තමා තුළ කිසිවෙකු නොවෙන්න, පුජ්‍යලයෙකු නොවන්න, පාලකයෙකු නොවන්න, ක්‍රියා කරවන්නෙකු කරන්නෙකු නොවන්න, කිසිදු සංකල්පයකට හසු නොවන්න, කිසිදු දෘෂ්ටියකට හසු නොවන්න, කිසිදු සිතුවිල්ලක් තමාගේ කර නොගන්න, මෙය මෙසේ විය යුතුයයි නොසිතන්න, මෙය මෙසේ නොවිය යුතුයයි නොසිතන්න, ඕනෑම දෙයක් උනාදින් යනුවෙන්ද නොසිතන්න. සය ඉන්ද්‍රිය තුල මමත්වය ඇති කර නොගන්න. කිසිදු මානසික ක්‍රියාවලියකට නොබැඳෙන්න. මමෙක් හැටියට අධ්‍යාත්මය තුල ජීවත් නොවන්න. මමෙක් හැටියට අධ්‍යාත්මය තුල තමන්ගේ මනස තුල ජීවත් නොවන්න. අධ්‍යාත්මික රූප බැලීම හෙවත් ඇස ග්‍රහණය නොකරන්න. අධ්‍යාත්මික රූප දෙස බලන ඇස ග්‍රහණය නොකරන්න. සංකල්ප ඇති කරවන සිත ග්‍රහණය නොකරන්න. අත්හැරීම අවශ්‍ය කරන්නේ ග්‍රහණය නොකිරීම පමණක් ප්‍රමාණවත්. ග්‍රහණය නොකරන තැන අත්හැරීම ස්වභාවයෙන්ම තිබෙනවා. අත්හැරීමට අවශ්‍ය නැත ග්‍රහණය නොකර සිටින්න. ග්‍රහණය කළ දෙයක්මයි අත්හරින්න තිබෙන්නේ. ග්‍රහණය නොකිරිය සිටීමයි අත්හැරීම යනු. සෑම විටම පුජ්ජලත්වයෙන් නිදහස් වන්න. මමත්වයෙන් නිදහස් වන්න. මමංකාරයෙන් නිදහස් වන්න. මගේ ආත්මය යයි ගන්නා දෘෂ්ටියෙන් නිදහස් වන්න. මනස පූර්ණව නිදහස් කරන්න. මනසේ කිසිදු අරමුණක් දෘෂ්ටියක් ග්‍රහණය නොකරන්න. විය යුත්ත සෝබා දහමින් සිදුවන්නට ඉඩ හරින්න. කිසිවක් බලාපොරොත්තු නොවන්න. කිසිදු ක්‍රියාවලියකට නොබැඳෙන්න. කිසිදු මානසික ක්‍රියාවලියකට නොබැඳෙන්න. විය යුත්තක් කළ යුත්තක් නැත. සියලු වචනවලින් නිදහස් වන්න. ඉන්ද්‍රියන් සයෙන්ම නිදහස් වන්න. ඉන්ද්‍රියන් සය ඇසුරු නොකර සිටින්න. පුජ්ජලත්වය මමත්වය පුජ්ජල ක්‍රියාකාරකම් පුජ්ජල ප්‍රාර්ථනා දෘෂ්ටිවල නොබැඳෙන්න. සෑම විටම මමත්වය අතහරින්න එයට නොබැඳෙන්න. මමත්වයට නොබැඳෙන්න. කුමන හෝ ක්‍රියාකාරකමක් රැගෙන නොසිටින්න. ක්‍රියාව ඉක්මවන්න. ක්‍රියාව අත්හරින්න. ඔබ කෙනෙකු පුජ්‍යලයකු නොවේ ස්වභාවික වන්න. ඒ ස්වභාවිකත්වය තුළට වීරිය අවශ්‍ය නැත. වීරිය අත්හල කෙනෙක් ක්‍රියාව අවශ්‍ය නැත. ක්‍රියාව අත්හල කෙනෙක්. තෘෂ්ණාව අවශ්‍ය නැත. තෘෂ්ණාව අත්හල කෙනෙක්. මමත්වය පුජ්ජලත්වය අවශ්‍ය නැත. පුජ්ජලත්වය අත්හල කෙනෙක්. ඒ අවස්ථාවයි ස්වභාවිකත්වය. පාලනය කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, වෙනස් කරන්නේ, කරවන්නේ, බලා සිටින්නේ නැත. එයයි ස්වභාවිකත්වය. එයයි තථාගතත්වය. ඔබ ළඟ තථාගතත්වය නැත්තේ මේ මොහොතේ ඔබ පුජ්‍යලෙක් වී ඇති නිසා. තථාගත ධර්මයේ ඔබ තුන පිහිටන්නේ ඔබ පුජ්‍යලෙක් නොවන තරමටයි. ඔබ පුජ්‍යලෙක් නොවන තරමටයි ඔබගේ ජීවිතයේ තුල තථාගත ධර්මය, ස්වභාව ධර්මයයි තථාගතත්වය යනු ඒ ස්වභාවිකත්වය කියන එක පිහිටන්නේ පුජ්‍යනත්වය දුරු වෙන තරමට, නැති වෙන තරමට, මම වෙමි කියන දේ දුරු වෙන තරමට ඔබ තුල පිහිටන්නේ තථාගත ධර්මයයි. වීරයත් හරින්න, පාලනයත් හරින්න, සංකල්පත් හරින්න, ඒ උතුම් වූ ධර්මය අත්හැරීමේ වීරයෙන් මනස තුල අනුගත කරගන්න. ඒ අත්හැරීම සඳහා ගන්න වීරයක්ම විය යුතුයි. වීරයේ තියෙන සම්මා වායාමත් තියෙන, මිත්‍යා වායාමත් තියෙන. යම ග්‍රහණය කිරීමට ගන්නා ව්‍යායාමය මිත්‍යා ව්‍යායාමයක්, උත්සාහයක්. අත්හැරීම සඳහා ගන්න ව්‍යායාමය සම්මා ව්‍යායාමයක්. ඒ වීරියත් අත්හැරීම සඳහාමයි භාවිතා කරන්නේ. වීරියත් අත්හල යුතුයි කියන ගුණයෙන් ඔබ සිටිය යුතුයි. ඔළුවේ රිදුම් කම් නැත. මොළය වෙහෙසන විට තරමක් වේදනාකාරී තත්ත්වයක් ඇතිවේ. එය ගණනකට නොගන්න. ඒ ස්නායු ක්‍රියාකාරීත්වය අවදිවීමයි. ඒ අවදිවිය යුතුයි තියුණු ඉතාම සියුම් ධර්මය අත්දැකීම සඳහා. කිසිවකට නොමැඳෙන්න, කිසිවෙකු නොවන්න, කිසිවකට නොමැඳෙන්න, කිසිවෙකු නොවන්න. ඒ ධර්මයට අනුව සිත සකසා ගන්න, අනුගතවන්න, කිසිවකට නොමැඳෙන්න, කිසිවකු නොවන්න. ඒ කරුණු දෙකටම අනුවද මගේ මනස පවතින්නේ කියලා බලන්න. කිසිවකට නොමැඳෙන්න, කිසිවකු නොවන්න. මමත්වය දුරු වෙන විට මම කියන පුජ්‍යලයා මිය යන විට සිතට යම් බියක්, බයක්, තැති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඒ ඔබගේ ධර්මයේ වැඩිීමේම ප්‍රතිඵලයක්. එබැවින් ඔබගේ සිතේ ඇතිවන ඒ බියට හසුනවන්න. එය නොතකා එයට බිය නොවී අත්හරින්න. දිගටම තමන්ගේ ධර්ම මාර්ගයේ වඩන්න. කිසිවෙකු නොවන්න. කිසිවකට නොඇලෙන්න. ඉන්ද්‍රියන් සයම අත්හරින්න. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයම එකවර අත්හරින්න. ඉන්ද්‍රියන් සය අත්හැර අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය එකවර අත්හරින්න. කිසිවෙකු නොවන්න, කිසිවකට නොමෙදෙන්න. එය මනා වීරියෙන්, අත්හරින වීරියෙන් ඒ ගුණය වඩන්න, ඒ ගුණය අනුගත කරගන්න. මනාකොට ඇස අත්හැරලඳ බලන්න. මනාකොට කන නාසය දිව ශරීරය අත්හැරලඳ බලන්න. මනාකොට සිත අත්හැරලඳ බලන්න. මනාකොට අතීත අනාගත වර්තමාන කාලය අත්හැරලඳ බලන්න. අත්හැරීම කියන මාතෘකාව ගත්තහම අපිට ලෙහෙසි දෑතින් යමක් අතහරින්නද, සිතෙන් යමක් අතහරින්නද? ලෙහෙසි දෑතින් යමක් අතහරින්න, සිතෙන් අතහරින්න තමයි අපහසුම. අතහැරීම යනුවෙන් අදහස් වෙන්නේ ඒ පිළිබඳව මතකයක් නැහැ කියන එකවත්, සොයා බැලීමක් නොකරනොයි කියන එකවත්, එහි නමක් සටහන් කිරීම හෝ සටහන් නොකිරීම කියන කාරණේවත් නොවේ. අතහැරීම කියලා කියන්නේ ප්‍රතික්ෂේප කිරීම නොවේ, අමතක කිරීමත් නොවේ. යමක් අතහැරියනම් අපිට ඒ පිළිබඳව දැනෙන ස්වභාවය මෙන්න මෙයයි. ඒ පිළිබඳව ඇතිවෙන සංවේදනා නැත. දැන් මමත්වයේ අතහැරපු කෙනෙකුට තියෙන ලක්ෂණයක් තමයි මම නිසා කියන දැඩි සංවේදනා නැහැ. උදාහරණයක් අපි ගමුකු, සරල උදාහරණයක්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් හැම දෙනාම වගේ වාහන තමන්ගේ නිවසට ගෙදරට අරගෙන විකුණපු අය, බොහෝ දෙනෙක් ඉන්නේ එහෙම අය. ඔබ බලන්න වාහන කීයක් විකුණලා තියෙනවද කියලා. ඔබ පාවිච්චි කරන්න අරගෙන සමහරවිට දෙක තුනක් වෙන්න පුළුවන්, හතරක් පහක් වෙන්න පුළුවන්. බලන්න මේ වාහන දැන් කොහෙද තියෙන්නේ, මොනව වෙනවද, කවුරුද පද ඉන්නේ? ඔබට මොනවත් සංවේදනා දැනෙනවද? නෑනේ, නේ? දැනෙන්නේ. ඒ අත්දැකීම මටත් තියෙනවා. ඒ පොඩි පොඩි වාහන හතර පහක් විතර මමත් අරගෙන දීලා තියෙනවා. දැන් මේ හතර පහම කොහේ හරි තියෙනවා. තියෙනකන් හොඳින් බලාගත්ත නඩත්තු කරපු වාහන. ඒ තේවය පිළිබඳව කිසිම සංවේදනාවක් මට නැහැ. ඇයි? ඒවා අතහැරියා. හැබැයි ඒවා නම් අතහැරියේ නිකන් නෙවෙයි අපි කවුරුවත්. ඊට පස්සේ ඒ වාහන අතහැරියා, ආයි වෙන සංඥාවක් අරගෙන තමයි අතහැරියේ. ඒකට කමක් නැහැ. නමුත් අපිට ගන්න පුළුවන් හොඳ උදාහරණයක්. අතහැරියා සංවේදනා නැහැ. ඒ වගේ තමයි අධ්‍යාත්මය තුළ යමක් අතහැර ඇද්ද, ඒ තුළින් ඔබට ප්‍රකටවන්නා වූ සුවිශේෂී කාරණය නම් සංවේදනා නැත. පීඩා නැත, දුක් නැත. ඒකයි තියෙන්නේ. බුදුවරයෙකුත් සියල්ල අතහැරලා ඉන්නේ. එහෙත් උන්වහන්සේලා උත්තාන කර්මයක් නැගී සිටින අදිෂ්ඨානයක් මත ක්‍රියා කරනවා. බෝසත් කෙනෙකුත් සියල්ල අතහරිනෝ ඒත් අදිෂ්ඨාන කර්මයක් මත සසර ප්‍රාර්ථනීය බෝධියකට ගමන් කරනවා. මනුෂ්‍ය සතෙක් නෙමේ බෝසතෙක් කියලා කියන්නේ. බෝසත් කෙනෙක් කියන්නේ මනුෂ්‍ය සතෙක් නෙමේ. බෝධිසත්වයෙක්. බලන්න අපිට කියන්නේ මනුෂ්‍ය සතෙක් කියලා නෙනේ. නමුත් මේ බුදුබව පතන අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බෝධීන් පතන උතුමන්ට කියන්නේ බෝධිසත්වයෙක්. බෝධිසත්වයෙක් කියන්නේ එයා ළඟ අර සත්ත්ව ගුණ මිනිස් ගුණ නැහැ. ඒ කියන්නේ මනුස්ස, පෙරේත, දිව්‍ය බ්‍රහ්ම ඒ කියන ගුණාංග නැහැ. එයා ළඟ තියෙන මොන ගුණාංග? බෝසත් ගුණාංග. බෝධිසත්වයේ බෝධියක් සඳහා බෝධිය කියලා කියන්නේ ඒ උත්තරීතර මහරහත් බවක් සම්බුද්ධත්වයක් උදෙසා වන පාරමිතා බලය. ඉතින් රහතන් වහන්සේ නමකටත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් තියෙන ඔබ අවසාන යුග පුරුෂයා නොවන්න බොහෝ දෙනාට ධර්මය ලබා දෙන්න කාය ශක්තිය බලයේ තියෙනකම් පිරිනුවම් පාන්න එපා. මේ අසංකාරික ගුණය පුරුදු කරනවා නම් දිගට දිගට දිගට දිගට එයා තුළ වීතරාගී, වීත දෝෂ, වීත මෝහ ගුණය තව දුරටත් ප්‍රකට වෙලා ගැඹුරු හදවතට කිසිදු ආකාරයකින් ඒව දැනෙන්නේ නැති මට්ටමට පාත්‍ර වෙනවා. ඉතින් මුලින්ම අපි පුරුදු කරන්න මේ ධර්මය පහල කරගන්න ඕන. ලෝකෝත්තර ධර්මය පහල කරගන්න ඕන. උදාහරණයක් වශයෙන් වාහනයක නැගලා යන්න වාහනයක් අපි ගන්න ඕන. ගත්තට පස්සේ තමයි වාහනේ පරිහරණය කරන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකෝත්තර ධර්මයේ කියන එක අපි ජීවිතේට ගන්න ඕන. ඊට පස්සේ තමයි ගත්ත කෙනාට තමයි ඒක මනාව පරිහරණය කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් එක් අය වාහනයක් ගත්තාම දහිනිකවම පරිහරණය කරනව ගමන් බිමන් යනවා. ඉතින් සමහර මුදුවේ ඉන්න මේ ධර්මය අවබෝධ කරගත්තාම දවසකට ටික වෙලාවක් අනිවාර්යෙන් පුරුදු කරනවා. තව පිරිසක් ඉන්න එහෙම ගමන් බිමන් එච්චරේ දෙන්නේ නැහැ. ඈ එයාට සතියකට ගමන දෙකක් තුනක් බණ ටිකක් අහන්නේ හැට මෙහාට පොඩ්ඩක් යන්න තමයි ඔන්න වාහනේ පාවිච්චියට ගන්නෙ. ඒ වගේ සමහර සතියකට හවාරක සැරයක් ධර්මයේ ප්‍රගුණ කරන අයත් ඉන්නවා. සමහර අය ඉන්න වාහනේ අරගෙන ඒක ගරාජ් එකේ තියෙන්නේ තමන්ගේ පොඩි පොඩි ඔක්කොම ගමන් ත්‍රී වීලර් එකෙන් ගිහිල්ලා වැඩ ටික කරන් ඉන්නවා මොකද පෙට්‍රල් මිල නිසා. හරියට මං වගේ. ඒ වගේ පරිහරණය කරන පිරිසකුත් ඉන්න වෙන්න පුළුවන්. නමුත් අපි ධර්මයේ මුලින්ම පහල කර ගන්න ඕනේ. ඊළඟට තමයි ඒක භාවිතා බහුලී කතා කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් රතයක් උදාහරණයට අරගෙන ලෝකෝත්තර ධර්මයේ ගැනයි ප්‍රකාශ කළේ, දේශනා කළේ. ඉතින් ලෝතුරු දහමට පිවිසෙන්න ඕන. ලෝතුරු දහමට පිවිසෙන්න මමත්වේ නැමැති උලක් ඔබේ හදවතේ ඇනිලා තියෙනවා, කටුවක්. ඒ කටුව උගුල්ලලා ඔබේ හදවත නිරෝගී කරන්න ඕන. ඔය කටුව හරි විසයි. කාටද වෙන කෙනෙකුට නෙමෙයි, වෙන කෙනෙකුට පිටට දැනින්නේ තමන්ටයි තාම විස. මමත්වයේ දුරුණු සිත සුවඳවත්. ඒ සුවඳවත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මලක සුවඳ නම් මේ යටි සුළඟේ තමයි හමාගෙන යන්නේ. මේ යටි සුළඟෙත් උඩු සුළඟෙත් හමාගෙන යන එකම සුවඳ සීල සුගන්ධය. මොකද්ද මනෝ සංවර සීලය? අධ්‍යාත්මික සිතේ ඇති දර්ශන ඥාන ගුණය. ඔබ ලෝකයේ කොතනද සිටින්නේ නොවේ බැලිය යුත්තේ ඔබ තුල ඔබ ජීවත් වන්නේ කොතනද? අපි ලෝකයේ තුල යම් කිසි නිලයක වෘත්තියක ශේස්ත්‍රයක තනතුරක ජීවත් වෙනවා. ඒක ලෝකයේ තුලට පමණක් වැදගත්. තමන්ගේ ආත්මයේ පැත්තෙන් බැලුවාම තමන්ට වැදගත්. තමන්ගේ මනස තුල ඥානය තුල තමා කොතනද සිටින්නේ? දුක් දෙකක් විඳින්න වෙනවා. එකක් දුක් නැති කර ගන්න විඳින දුක, අනිකත් දුක් වැඩි කර ගන්න විඳින දුක. ඉතින් මේ මොහොතත් අපිට යම් කිසි දුකක් වගේ දැනෙන්න පුළුවන්. තාම මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන, වීරය කරන්න ඕන. මේක මහරජ දරුවන්ගේ, මහ සිටුවරුන්ගේ ධර්මයක්. ලොකු වීරයක් තියෙන, බොහොම සියුම් ඥානයක් තියෙන අය තේරුම් ගන්න දෙයක්. අධ්‍යාත්මික ගැඹුරු සිතෙහි තියෙන බලය හරි වැදගත්. බලන්න බුදුරජාණන් වහන්සේගේ සමයේ නිවන් ධර්මය අවබෝධ කරගත්ත ජීවිතයේ දිහා විචාරශීලීව බලන පිරිසමයි. බලන අඟුලිමාල වගේ අය, පටාචාරා වගේ අය, සුනීත සෝපාක වගේ අය, උපතිස්ස කෝලිත වගේ අය, ආනන්ද හාමුදුරුවෝ ආදී විවිධ පිරිස් කොයි තරාතිරමක සිටියත් ඒ සියලු දෙනාම ධර්මයට සද්ධාවෙන් යොමු වෙනවනම්, ධර්මයේ විමසුවී බුද්ධියෙන් බලනවනම් එයාට ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. කොයි වගේද? විභාගයක් කිට්ටු වුණාම ඒ විභාගයේ සමත් කරගන්න පුස්තකාල ගාණි ගිහිල්ලා පොත් හොයනවා. එක එක ආචාර්යවරුන්ගෙන් උපදෙස් ගන්නවා. පොතපත කොච්චර හරි කියවනවා. ඒ වගේ ඔබ ධර්මයේ පිපාසයෙන් සෙවිය යුතුයි. ධර්ම පිපාසයක් ඔබට ඇති වෙන්න ඕන. ධර්මයේ ජීවිතයට එක් කර ගන්න ඕන. ඇයි? මරණය කියන යකෙක් මගේ පස්සෙන් එළවණු. ලෙඩ දුක් කියන යක්ෂයෙක් මගේ පස්සෙන් එළවණු. වයසට යෑම කියන යක්ෂයෙක් මගේ පස්සෙන් එළවණු. මට මේගොල්ලන්ගෙන් බේරෙන්න ඕන. ඉතින් පොඩ්ඩක් අහලා බලන්නත් ඕන, ඇයි මේගොල්ලෝ මගේ පස්සෙන් එලවන්නේ කියලා. පස්සේ බලනකොට තේරෙනවා මම මේ මේගොල්ලන්ගේ ඇඳුම් තමයි ඇඳගෙන ඉන්නේ. මේගොල්ලෝ ඉල්ලන්නේ මොකන්ද? ඔය මගේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඕව දීලා යන්න. ඉතින් ඇත්තටම අපි මේක දාලා දුවන්න ඕන. දැන් ගිජුලිහිණියෙක් මාළුවෙක් හරි මස් කැඳල්ලක් හරි අරගෙන හස පියාසර කරනකොට මොකද වෙන්නේ? අනේ ගිජුලිහිණියෝ ටික ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා අර ගිජුලිහිණියට කොටනවා අර මස් කෑල්ල අතහරින එක. එයා අතහරිනවා. අතහැරපු ගමම්ම ආයි තව එක්කෙනෙක් එක බිමට වැටෙන්න කලින් අල්ල ගන්නවා. අල්ලගෙන ආයි යා උඩු ගුවනේ අහසේ පියාසර කරනවා. අනිත් සියලුම දෙනා එකතු වෙලා කොටනවා. එතකොට එයාත් අතහරිනවා. ආයි තව කෙනෙක් ඕක අල්ල ගන්නවා. අපි ඔය දැකලා ඇති සත්තු පිළිබඳව තියෙන වැඩසටහන් එහෙම බලපු අවස්ථාවකදී ඔය සිද්ධිය. ඒ වගේ තමයි අපි දෘෂ්ටිගත වෙනෙහි, සංකල්පගත වෙනෙහි, පුජ්‍යලත්වයේ සිටින තාක්කල්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා අපිට එලව එලවා පහර දෙනවා. මොනවද අපි මේ ජාති ජරා මරණ වලට පත්වෙන දෙයක් තමයි මම මගේ ආත්මයයි ග්‍රහණය කරලා තියෙන්නේ. දැන් අපි හිතන්න පුළුවන් මේක මගේ නෙමෙයි කියලා හිතන්න තමයි මේ හාමුදුරු කියන්නේ. ඒක වැරදි හැඟීමක්. මමේ මගේ නොවේ කියලා හිතන්නේද මම, මගේයි කියලා සිතන්නේද මම, මේ මෙසේයි සිතන්නේද මම, මෙසේ නොවේයි සිතන්නේද මම. ඒ නිසා මමත්වය තුල සිට සංකල්පයකට දෘෂ්ටියකට පත්විය යුතු නැත. සියලු දෘෂ්ටි වලින් සංකල්ප වලින් නිදහස් වේ යුතුය. සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීම හේවත් සබ්බ සංඛාර සමතෝ. සමතේට පත් කරනවා කියන්නේ අවසන් කරනවා. සබ්බ සංඛාර සියලුම සංස්කාරකයන්ගෙන් සමතේකට, එහෙම නැත්නම් නිදහස් වීමකට පත් වෙනවා. සංස්කාරවල තියෙන ඇලීම් ගැටීම් මැදීම් කියන ස්වභාවයෙන් නිදහස් වීම. ඒට අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව තමයි ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්මයේ දෙස බලන්න. ඒ ලෝකෝත්තර ධර්මයෙන් ගලාගෙන එන ආලෝකයේ මගින් ලෞකික ලෝකෙ දිය කර හරින්නට පුළුවන්. ඒ නිසා ඔබට සංඥා කරගන්න බැරි දේවල්ම තමයි අපි දේශනා කරන්නේ. ඔබට මේ විඳක දරා ගන්න, මනසට ග්‍රහණය කර ගන්න බැරි දේවල්ම තමයි අපි ඔබට දේශනා කරන්නේ. අනන්ත වූ දේවල්ම තමයි අපි දේශනා කරන්නේ. ඉන්ද්‍රිය ගෝචර නො වූ දේවල්මයි අපි දේශනා කරන්නේ. ඉන්ද්‍රිය ගෝචර නො වූ කාරණයක්මයි ඔබට ප්‍රකට කරන්න කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ ලෝකෝත්තර ධර්මයට පමණයි ඔබගේ මමත් කාරේ දිය කර හැරීමේ ශක්තිය තිබෙන්නේ. ඉතින් ඔබ ඉන්ද්‍රියට තේරෙන දේවල් පමණක් නොවේ, සංවේදී වෙන දේවල් පමණක් නොවේ, අර ඉන්ද්‍රියන්ට නොතේරෙන සංවේදී නොවන ඒ මහා විශ්ව ධහමට, ස්වභාව ධර්මයට, තථාගත ධර්මයට, ලෝකෝත්තර ධර්මයට ඔබේ මනසේ, ඔබේ ඥානයේ ඉඩ හසර තිබිය යුතුයි. විවෘත භාවයක් තිබිය යුතුයි. ඉතින් අපි හැම මොහොතකම සිතන්නේ, අපි තේරුම් ගන්න හැම දෙයක්ම මම තේරුම් ගත යුතුයි, මට වැටහිය යුතුයි, මම අවබෝධ කරගත යුතුයි, ඒ මාගේ විය යුතුයි. එහෙත් මේ මාර්ගඵල සත්‍ය නිර්වාණය වගේ දේවල් මට වැටහෙනවා කියලා කියන්න බෑ. මම අවබෝධ කරගන්නවා කියලා කියන්න බෑ. ඒ අවබෝධය මගේ කියලා කියන්න බෑ. ඇයි? මම දුරු වීමමයි අවබෝධය. මම දුරු වීමමයි අපිට ලැබෙන ඥානයේ ගුණය. බලන්න ලෝකයේ ගමන් කරන රටාවට වඩා සම්පූර්ණ වෙනස් ගුණයක්, පටිසෝතගාමි ගුණයක්. එතකොට ඇයි මෙහෙම අනන්ත වූ, අචින්ත්‍ය වූ ධර්මයක් වඩන්න කියලා කියන්නේ? අචින්ත්‍ය වූ ධර්මයක තමයි නාම රූප දෙකක් නැහැ. අචින්ත්‍ය වූ, අනන්ත වූ, සීමාවක් නැහැ කියන එක, අන්තයක් නැහැ කියන එක, කාලයක් නැහැ කියන එක තමයි මේ අචින්ත්‍ය කියලා කියන්නේ. අචින්ත්‍ය වූ ධර්මයක නාම රූප දෙකක් නැහැ. සලායතන නැහැ. ස්පර්ශ නැහැ. වේදනා නැහැ. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගුණ නැහැ. අචින්තිය වූ ධර්මයක අතීතනාගත වර්තමාන කාලය නැහැ. අචින්තිය වූ ධර්මයක සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාත්‍රය නැහැ. අචින්තිය වූ ධර්මයක ස්ත්‍රී පුරුෂ භාවය නැහැ. අචින්තිය වූ ධර්මයක මේ මම මේ අන්නය කියලා දෙයක් නැහැ. අචින්තිය වූ ධර්මයක දෘෂ්ටියක් නැහැ. අචින්තිය වූ ධර්මයක් තුළ පිහිටි කෙනා ජරාවට මරණයට පත් වෙන්නේ නැහැ. ඒ පත්වීම යාගේ කරගන්නේ නැහැ. ඒකයි මේ අනන්ත වූ ධර්මයේ ශ්‍රේෂ්ඨමන්නේ විශිෂ්ඨමන්නේ. දැන් අපි දන්නවා ඊළඟට අපි ඒක ප්‍රායෝගික කරන්න ඕන, අනුගත කරගන්න ඕන. මගේ මනස පිහිටවන්න ඕන අකාලික ධර්මයේ තුල, ලෝකෝත්තර ධර්මයේ තුල, අවේදීත ධර්මයේ තුල, නිරෝධ සහගත ධර්මයේ තුල මාගේ මනස පිහිටවන්න ඕන. බුදුරජාණන් වහන්සේ එවකට දේශනා කරනකොටම ඒ අය මනස පිහිටෙව්වා. දුටු දේ දුටු පමණයි කියනකොට එතන පිහිටෙව්වා. දැන් මේ අපේ අයත් ඕක තේරුම් අරගෙන ඉන්නවා. අපේ බෞද්ධ පින්නතුන් මේක වැරදි ක්‍රමවේදයකට තේරුම් අරගෙන ඉන්නේ. දුටු දේ දුටු පමණ නම් ඒකේ අත්හරින්න දෙයක් නැහැනේ ආයි. අපි ඔය අත්හරින්න දෙයක් හදාගන්නේ දැකලා රූප වශයෙන් අරගෙන, වේදනා වශයෙන් අරගෙන, සංඥා වශයෙන් අරගෙන, සංකාර වශයෙන් අරගෙන, විඥාන වශයෙන් අරගෙන ඊළඟට සංකල්පයක් හදනවා. මේවා මැරෙනවා, ජරාවටපත් වෙනවා, කුණු වෙනවා කිය කියා ඉන්නවා. එතකොට සංඥාවේ නිදහස් වීමක් තියේද? නැත. ඒ නිසායි ලෝකයේ ගත්ත ඒ සංකල්පය තුළ අඩුවක් තියෙනවායි කියලා කියන්නේ. දුටු දේ දුටු පමණ නම් ඒක ආයි අතහරින දෙයක් නෑ. ඒකට හේතුව ගත්තේ නෑ මොකවත්. මේ අධ්‍යාත්මික ගැඹුරු සිද්ධාන්තයක්. දැන් ඔබ අධ්‍යාත්මය තුලින් දුටු දේ දුටු පමණ නම් ඒ කියන්නේ ඔබ රූප දැක්කෙත් නෑ. රූපයක් බවට නිර්මාණය වුණේ නෑ. වර්ණ රූපයක් බවට පත්ුන්නේ නෑ. හැඩයක් ලක්ෂණයක් වේදනාවක් ගත්තේ නෑ. ඉතින් මොනවද අතහරින්නේ? අතහරින දෙයක් නැහැ. දැකීම පමණයි මේ රහතන් වහන්සේලාගේ ගුණයක්. ලේසි නෑ. ඒක මුල ඉඳලම ඒ මාර්ගයේම තමයි ඉහළට වැඩෙන්න තියෙන්නේ. ඒ නිසා අපි එතන කතා කරන්නේ දැන් කන්නාඩිය ප්‍රසිද්ධ ස්ථානවල තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඇසුවොත් දවසට ඒ කන්නාඩීන් කී දෙනෙක් මුණ බලනවද කියලා, සමහරට සිය ගානක් දහස් ගානක් ඒ කන්නාඩීන් මුණ බලනවා. ඉතින් කන්නාඩියේ කිසිම මුණක් මතක තියාගත්තද නෑ. රහතන් වහන්සේගේ ඇසත් කන්නාඩිය වගේ. ඈ රහතන් වහන්සේලාගෙන් කරුණු කාරණා ප්‍රශ්න දාස් ගානක් එහෙම ගමන් කරයි. උන්වහන්සේ අර කැඩපතක් වගේ ඉන්නවා. කන්නාඩියක් දැක්කද කිසිවත්? ලස්සන මූණ දැක්කෙත් නැහැ, කැත මූණ දැක්කෙත් නැහැ, මූණේ තියෙන කැළල දැක්කෙත් නැහැ, මොකවත් නැහැ කන්නාඩිය. ඒ නිසා තමයි සංඥා නිරෝධයෙන්, සංඥා සංකාර නිරෝධයෙන්, විඥාන නිරෝධයෙන් යුක්ත ප්‍රභාස්වර ඇසක් තියෙන, විමුක්ති ඇසක් කියලා කියන්නේ නිදහස් ඇසක්. පුඤ්ජලත්වයක් එහි නෑ. පුඤ්ජල ඥානයක් එහි නෑ. ඔබට කියන දහමක් නොවේ. ඔබ ක්‍රියාත්මක කළ යුතු දහමක් නෙමෙයි. ඔබ ඉවත් කළ යුතු දහමක් මේක. ඔබට නොවේ මේ කතාව මම කියන්නේ. ඔබ තුල ඇති ලෝකෝත්තරත්වයට අපි ආමන්ත්‍රණය කරන්නේ. පුජ්‍යලත්වයට නොවේ, ලෝකෝත්තරත්වයට. ඒ කියන්නේ මමත්වයෙන් තොර වූ අවස්ථාවටයි අපි ආමන්ත්‍රණය කරන්නේ, කතා කරන්නේ. ඔබට කිසිම අනක් බලපෑමක් ක්‍රියාවක් වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් පනවන්නේ නැහැ. ඇයි පනවන්නේ නැත්තේ? අපිට මමත්වයෙන් ප්‍රයෝජන ගන්න බෑ, මමත්වයෙන් නිදහස් වෙන්න. දැන් කවුරු හරි කෙනෙක් සිර කරගෙන ඉන්නවා නම් ඒ සිර කරගෙන ඉන්න පුජ්‍යලයටම කිව්වොත් මාව නිදහස් කරන්න කියලා නිදහස් කරන්නේ නෑනේ. එයා වෙන වැඩපිළිවෙලක් තමයි කරන්න ඕන. යම්කිසි කොහොල්ල ගුලිය කැලිලා ඉන්න සතෙක් ඒකෙන් නිදහස් වීම සඳහා ආයේ කොහොල්ල ගුලියම ස්පර්ශ කරොත් එහෙම මේ කොහොල්ල ගුලියටම යනවා. බුදුරජාණන් වහන්සේ එකමලාවක උපමා කරනවා, ඉස්සර කුඹුරු වල මිනිස්සු කොහොල්ල ගුලි තියනවා අර කෘමි උදුරු නැති කරගන්න. අන්න කොහොල්ල ගුලිය ඇලුණු කෘමි සත්තුන් වගේ තමයි මේ මිනිස්සු. බැඳිලා තියනවා, බැඳෙන්නේ අර එක අතයි අර කුරුමිණියගේ ඇවිල්ලා එක කකුලයි ඇලෙන්නේ ඉස්සෙල්ලම. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා හිමින් හිමින් සැරේ මිදෙන්න බලනවා. මිදෙන්න බලනකොට අනිත් කකුලත් ඇලෙනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් මිදෙන්න බලනවා. ඊට පස්සේ ඊළඟ කකුල් ටිකත් ඇලෙනවා. ඊට පස්සේ පෙඳ පුප්පලා යා එකෙන් ඉගිලෙන්න බලනවා. ඊට පස්සේ පෙඳ ටිකත් අරක වැදිලා ඇලෙනවා. පස්සේ කකුලුත් ඇලිලා පෙඳත් ඇලිලා ඔක්කොම ටික ඇලිලා අර කොහොල්ල ගුලියේ මියනවා. ලෝකේ සිටින සත්වයෝ ඒහා සමානව බුදුරජාණන් වහන්සේ උපමා කිරීමේ කිසිදු වරදක් තියනවද? නෑ. සම්පූර්ණ සත්‍ය. ඒ විදියට මනස නිදහස සොයන්න ගිහිල්ලා නිදහස නැහැ, සැප විඳින්න ගිහිල්ලා සැප නැහැ. ඒ මානසිකව තමයි මේ දේ ලබන්න තියෙන්නේ. ඔබ භෞතික ලෝකයේ කොතනක සිටියත් එහි කිසි වැදගත්කමක් නැහැ. ඒක භෞතික දෙයකට පමණක්ම ලෝකේ වැදගත්. අධ්‍යාත්මික ලෝකයේ ඔබ කොතනද සිටින්නේ ඒකයි වැදගත්. අපි කොච්චර ඇති නැති උගත් නූගත් මිනිස්සු වුණත් පැය 8ක් විතර, පැය 6ක් පමණ අඩුම තරමේ දුප්පත් පොහොසත් උගත් නූගත් ප්‍රශ්නයක් නැතුව අපි ජීවත් වෙනානේ. කොයි වෙලාවේද නින්ද ගියාම? නින්ද ගියාම ඇත්තටම කියන්නේ මම මේ රටේ ජීවත් දැන් නෙමේ ඉන්නේ කියලාවත් දන්නවද? දන්නේ නැහැ. ඉතින් මම ওই ඉන්දියාව වැඩම කරපු දවසක මේ පාට හදිස්සියම වගේ හැරිලා මම නැගිටලා ගියා. ගිහිල්ලා මේ මම බාත්รูම් එකේ දොර හොයනවා. මං කල්පනා කරනවා දැන් මේ පැත්තේ තිබ්බේ දොර. දොර නැත්තේ මොකද? චුට්ටක් අවදියක් වෙනකොට තමයි දැන් මම මේ ඉන්දියාවේනේ ඉන්නේ. අර හැමදාම පුරුද්දට නිදිමතෙන් වගේ උනත් යන්න අපි පුරුදු වෙච්ච එක. ඒක එහෙම තමයි. දැන් එයා දන්නේ නැහැ මොන රටේ ඉන්නවද කියලා. ඉතින් අපි ගණනය කරන්නේත් නැහැ මම කවුද කියලා. ඉතින් අපි ඒ පොඩි කාලේ ඉතාම සොඳුරු ජීවිතයක් අපිට තිබුණා. ඉතින් අපි දන්නේ කෙනෙක් උන්නේ නැකිටපු ගමන් මෙච්චර වැඩ තියෙන, මෙච්චර ප්‍රශ්න තියෙන, මෙච්චර දෙයක්, මෙච්චර කෙනෙක් කියලා එයා දැවෙනවා. හීනමානෙන්, අදිමානෙන් දැවෙනවා. ඉතින් ලෝකේ හැටි සමහර පිරිස ලෝකයාගෙන් තමා උසස් කෙනෙක් කියන ප්‍රසාදය ප්‍රශංසාව ලබනු. සමහර කෙනෙක් මේ ලෝකේ ලෝකයාගෙන් නෙමෙයි ඒක ලබන්නේ, තමන්ම හිතා ගන්නවා තමන් උසස් කෙනෙක් කියලා. ඒක තමයි වරද. ඉතින් බුදුරජාණන් වහන්සේ තමා උසස්සයි කියලා සිතාගත්ත කෙනෙක් නෙමෙයි, ලෝකයා විසින් බුදුරජාණන් වහන්සේ ඉහලින් තබාපු කෙනෙක් මිස බුදුරජාණන් වහන්සේ විසින් මම උසස්සයි කියලා සිතාගත්ත කෙනෙක් නෙමෙයි. මම පහත්වයි කියලා හිතාගත්තෙත් නැහැ. මධ්‍යස්ථයයි කියලා හිතාගත්තෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ මම මිනිස්සෙකුත් නෙමෙයි කියලා දේශනා කරපු කෙනෙක්. දෙවියෙකුත් නෙමෙයි, බ්‍රහ්මයෙකුත් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. තථාගත සම්මා සම්බුද්ධ කෙනෙක්. සම්මා සම්බුද්ධ කෙනෙක් කියලා කියන්නේ කවුද? කෙනෙක්ද? නෑ, කෙනෙක් නෙමෙයි. පුජ්‍යලෙක්ද? පුජ්‍යලෙක් නෙමෙයි. මිනිසෙක්ද? මිනිසෙක්. අප්පටිම හෙවත් ප්‍රතිමාවක් නෙලිය නොහැකි, පින්තූර ගත නොහැකි, ෆොටෝ ගත නොහැකි උත්තරීතරත්වයක්. ඒ කාලේ තිබුණ හරියට මේ චිත්‍ර ඇඳීම තිබුණ, මූණ බලාගෙන චිත්‍ර අඳින එක බුද්ධ කාලේ තිබුණා. මූණ බලාගෙන පිළිම නිර්මාණය කිරීම ගලින් සහ මැටි වර්ග වලින් තාම ප්‍රකටව තිබුණු දෙයක්. මොකද හේතුව ඒ කාලේ ෆොටෝ ගන්න තිබ්බේ නෑ. ඒ නිසා අතින් අඳින චිත්‍රයකින් තමයි ඒ සියලු කාර්යයන් කරගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලෙම පාවිච්චි කරපු නම මොකද්ද? අප්පටිම. ධම්මකාය කියලා පාවිච්චි කරන ධර්මයේ ඒක තමයි ධර්ම ශරීරය. මේ අප්පටිම අවස්ථාව දකින්න පුළුවන්කම තියෙන නිරෝධ සහගත විමුක්ති ඇසක් තියෙන අයකට පමණයි. නාම රූප දෙකකින් යුක්ත ඇසකින් මේ අප්පටිම බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් කමක් නැහැ. දැන් පුතඥ ඇසක් කියන්නේ මොකක්ද? නාම රූප දෙකකින් පිරිච්ච ඇසක්. අතීත සංඥාවකින් හැම විටම නාම රූප දෙකකින් යුක්ත දෙයක්ම විය යුතුමයි බලන්න ඕන. නැත්තම් හරියට තේරෙන්නේ නැහැ. ඉතින් මේ මොහොතේ අපි උත්සාහයක යෙදෙනවා මේ නාම රූප දෙක අත්හැරපො. නාම රූප දෙකයි කියලා කියන්නේ අපේ මතකයේ තියෙන ඕනම සිද්ධාන්තයකට නමක් හෝ රූපයක් තියෙනවා. නමක් නැති වස්තුවක්වත් නමක් පමණක් තියෙන රූපයක් නැති දෙයක්වත් නැහැ. ඒකේ නිවැරදි නම දන්නේ නැත්නම් ඔහු විසින් නමක් තියලා හරි ඒක නම් කරගන්නවා. දැන් අපි හිතමුකෝ දම්පාට පළතුරක් අපි දැක්කා. හැබැයි පළතුරට ලෝකයයි කියන නම මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි ඒකට කියනවා ටිකක් අර අන්නාසි ගෙඩිය වගේ දම්පාට අර පළතුරු. ඒක ඇති, ඒ ප්‍රමාණය ඇති නම. ඒ නම හොඳටම ඇති. ඉතින් හැම වස්තුවක් කෙරෙහිම නාම රූප දෙකකින් යුක්තයි. නාම රූප දෙකකින් තොර වූ ධර්මයක් ලෝකයේ වෙද්ද ඒ තමයි ලෝකෝත්තර නිර්වාණ ධර්මය. ශුන්‍යතා භූමි කියලා කියනවා. ඊටාම හොඳට ඒක ශූන්‍ය වූ දෙයක්. හිස් කියන්නේ හිස්ම හිස්. දකින හිස් බවක් නෙමෙයි, අත්විඳින හිස් බවක්. පුජ්‍යලත්වයේ හිස් වෙලා තියෙන, පුජ්‍යලත්වයේ විසින් දකින හිස් බවක් නෙමෙයි, පුජ්‍යලත්වයේ හිස් වෙලා. ඒ නිසා ශුන්‍යතා භූමි කියලා බුදුරජාන් වහන්සේ මේ නිර්වාණ භූමියට දේශනා කරනවා. සත්‍ය භූමි, සබ්භඤ්‍යත භූමි. මොලේ යම්කිසි ක්‍රියාකාරීත්වයක් විය යුතුමයි. දවසක් මට එක මහත්මෙක් කියන සායනහසගේ මන බනහගෙන ඉදී මට තේරුණා මේ මොලේ ඇදෙවිච්ච නාර කෙලින් වෙලා යනවා වගේ දෙයක්. මං කියව එක බොහොම හොඳයි. ඒ කියන්නේ ඔබ ඔළුව මහන්සි කරලා තියෙනවා. ගමනක් යනවා නම් දෙපා වෙහෙස තේරෙන්න ඕන. ඔබ නෝන වෙහෙසනවා නම් මේ අර දුර්වල වෙච්ච අක්‍රියව ප්‍රයෝජනෙට නොගන්නා ස්නායු ක්‍රියාකාරීත්වයන් අවදි වෙන්නත් ඕන. එවිට තමයි මේ මේ මිනිස් ඥානයේ කල්පනා ශක්තිය, දාර්ශනික ශක්තිය නිසාමයි මේ නිර්වාණය කියන එක අවබෝධ කරගන්න, එහෙම නැත්නම් ලෝකෝත්තරත්වය කියන එක අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. අපි නිර්වාණය කියන වචනේ භාවිතා කරාම ඒක බරපතල වැඩි. මොකද අපිට තේරෙන්නේ ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි කියලා. මම කියන්න මානසික නිදහස. එතකොට ටිකක් සරලයි නේ. මානසික නිදහස අවබෝධ කරගන්න යතුයි. මානසික බැඳීම් වලින් විරහිත අවස්ථාව අවබෝධ කරගත යුතුයි. ඒක මිනිස් ඥානයකටම නෙවෙයි පුළුවන්. ඒ බොලේ හැදිලා තියෙන මිනිස්සාට විතරයි. අනුකරණය කියන එක කරන්න පුළුවන් සියලුම දෙනාට. ඒත් ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවන්නට ශක්තිය උපදවා ගන්න බෑ සාමාන්‍ය සත්වයාට. අපිට තමයි පුළුවන් සිතන්න කියන්න විඳින්න පුළුවන්. ඒ වගේම සිතීම් කිරීම ක්‍රියාවන් ඉක්මවා යන්න පුළුවන්. එයට වීරය කළ යුතුයි. ඉතින් ඔබේ හිත දිහා ඔබ බලන්න, ඔබ ඉන්ද්‍රිය බද්ධයට හසු වෙලා ඉන්න නිසා නිතරම උත්සාහ කරනවා අර ඉන්ද්‍රිය බද්ධ ඥානය ඇවිල්ලා මේ ධර්මය ප්‍රතික්ෂේප කරන්න. ඔබ ප්‍රඥාවන්තව ඊටාම මධ්‍යස්ත තීන්දුව තීරණ ගන්න කෙනෙක් විය යුතුමයි. නැත්තම් ඔබේ මනස ඇඳගෙන යන්නේ කොහේද? ඉන්ද්‍රිය පිනවන දේවල් වලට. මනස එක එක කතා කියනවා ඔබව සසර රඳවන්න. ආශ්‍රවයන්ට රැවටෙන්න එපා. ඔය බුදුරජාණන් වහන්සේ ඔය රවට්ටන්න ආවයි කියන කතාවේ අර තියෙන්නේ තණ්හා රති රගාවල ඒකයි. ඉතින් මම තමයි මම හිතන්නේ මේ ඔය තණ්හා රති රගා කියලා කියන්නේ මිනිස් කාන්තාව නෙමේ, අපේ හදවතේ තියෙන කෙලෙස් කියලා ප්‍රකාශයක් කළේ. ඕක කොහොම හරි ඇහිලා ලංකාවේ තාම ප්‍රකට ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියන කෙනෙක් කියනෝ. මේ සමහර අය කියනෝ මේ තණ්හා රති රගා කියන්නේ මේ කෙලෙස් ස්වභාවයන් තුනක් ය මිනිස්සු නෙමේ කියන අය කියලා. ඒගොල්ලෝ කියනෝ නෑ නෑ මිනිස්සුමලු කාන්තාවමලු ඇහිලා නැටුවේ. එතකොට අහන්නේ මාරයකෝ, මාරයාගේ නෝනකෝ, ඈ මාරයාගේ අම්මා තාත්තකෝ. එතකොට මාරයට ඩෝටර්ස්ලා විතරද ඉන්නේ, සන්ලා නැද්ද කියලා අහන්න ඕන. නේ ඒ පුතාලා හම්බුනේ නැද්ද? එක පිටම 3 දෙනෙක් හම්බුණා. නියුල්ලොද 3 දෙනා? නේද මාරයගේ ඒ වගේ අහලා බලන්න ඕන. විචාරශීලී බුද්ධිය මදිකම. ඔබට මහඟු අවස්ථාවක් ලැබිලා තියෙනවා ධර්මය ප්‍රකට කරන්න, විමසා බලන්න. ඔබේ මමත්වයේ දුරු කිරීමට ඔබම කැමති විය යුතුයි. තම නාමයක් පට බැඳගෙන ඒ නාමය තුල ඇලිලා ජීවත් වෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරලා අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනවා. කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවේ. ඉතින් ඔබේ නමිනුත් නාමයක් ඔබ පටබැඳගෙන ඒ නාමයේ ගැට ගහගෙන ඒ නාමයේ තුල නාමයේ මම කියලා හිතාගෙන ඉන්නවා. ඒ නම මගේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් අහලා බලන්න මේ වගේ නම් තියෙන කී දෙනෙක් ඉන්නවද? මමත් නැති වෙච්ච දවසක ආයි මේ නම තව කෙනෙකුත් මේක පටබැඳ ගන්නවා. නාම ගෝත්‍ර ඕ කරපින්නාගෙන ඉන්නවා. ශරීරයේ දිරන ඒත් නාම ගෝත්‍රයේ තියෙනවා. ඉතින් මවා ගන්නා ලද මිරිඟු ධර්මයේ නොරැවටි තවදුරටත් මේ ඉන්ද්‍රයන් පසුපස දුව යන මිරිඟු ධර්මයේ පසුපස දුවගෙන යන්නේ නැතුව ආපස්සට හැරිලා ඉන්ද්‍රියන්ගෙන් තොර දිශාවකට දුවගෙන යන්න. කොහට දුවගෙනද යන්න ඕන? ඉන්ද්‍රියන්ගෙන් තොර දිශාවට දුවගෙන යන්න, ඒ ප්‍රකට කරගෙන යන්න. ඔබට කරන්න තියෙන ප්‍රමණය. ඔබ ඇස දිශාවට දුවන්න එපා, කන දිශාවට දුවන්න එපා, නාසයේ දිශාවට දුවන්න එපා, දිව ශරීරයේ දිශාවට, ඒ වගේම මනස දිශාවට දුවන්න එපා. ඒ වයින් තොර වූ දිශාවකට ඔබ දුවගෙන යන්න. දැන් ඔබ හිතන්නේ කොහෙටද ඔබ දුවගෙන යන්නේ? ඔබට තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. කමක් නැහැ, ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. ඒ තේරුම් කරගන්න උත්සාහ කරන තැන ඔබට යමක් තේරෙයි, වැටහෙයි, දැනේ, විඳි. ඒක තමයි වැදගත්. ඉතින් හැම දෙයක්ම අර තේරුම් ගන්න ඕන, මම තේරුම් ගන්න ඕන, මට වැටහෙන්න ඕන කියන තැන ඉන්නේ නැතුව මේ විශ්ෂී ධර්මයට, අකාලික ධර්මයටද ඔබේ මනසේ ඉඩ ලබා දෙන්න. එය වේදනාවන්ගෙන් තොරයි, එය කාලයෙන් තොරයි, එය ලෝභ දේශ මෝහ වලින් තොරයි, එය නාම රූප වලින් තොරයි, එය පුජ්‍යලත්වයෙන් තොරයි. එවන් වූ ධර්මයකට ඔබේ හදවත විවෘත කර තබන්න. ඔබේ හදවතේ දොර කවුළු විවෘත කර තබන්න. ඈ රූපවලටම, ශබ්දවලට, ගන්ධවලට, රසවලට, ස්පර්ශවලට, සංකල්පවලට, දෘෂ්ටිවලට පමණක්ම මෙතෙක් කාලයක් ආසන හැදුව ඔබේ හිතේ ආසනයක් හදන්න. ලෝකෝත්තර ධර්මයට, අවේදිත ධර්මයට, නිරෝධ සහගත ධර්මයට, අකාලික ධර්මයට ඔබේ ජීවිතේ ඔබ ආසනයක් හදන්න, ඔබේ හදවතේ අවකාශය සලසන්න. මේ මොහොතේ කරන්න, ඔබ හැම විටම උත්සාහ කරන්න. ඒකට ඉඩ හසර දෙන්නේ නැහැ කාලයක් පුරුදු වෙච්ච කෙනා. නමුත් ඔබගේ ප්‍රඥාව දියුණු කරගෙන ඒ අවිද්‍යාත්මක සංකල්පය, දෘෂ්ටිය ඉක්මවා ඔබ ධර්මයට අවකාශය සලසා දිය යුතුමයි. ඒට වීරය කරන්න, උත්සාහ කරන්න. එවිට ඒකාන්ත වශයෙන් මේ සද්ධර්මය පසක් වෙනවා, සත්‍ය වශයෙන්ම අවබෝධ වෙනවා. සත්‍යයි ඒ තුලින් ඔබේ ජීවිතය, මේ ජීවත් වන කාලයේ සසරත් මනාව සැපවත් කරනවා.